අපේ විපක්ෂනාගතුමත් නීතිඥ මහත්තය GLP සැමතුමත් නීතිඥ මහත්තය අපි ඒ අධිකරණ තීන්දුව පිළිගන්නවා. නමුත් ඔබතුමාලා දන්නවා ඕනෑම අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමට මේ රටේ සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා. ඒකේ අඩුපාඩුකම් පෙන්වා දීමට අපිට අයිතියක් තියෙනවා. මේ අද රටේ මතයක් තියෙනවා මේ අධිකරණ තීන්දුවක් දුන්නාම මේක ගැන කතා කරන්න බෑ. මේක ගැන සාකච්ඡා කරන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නෙමෙයි මේ පාර්ලිමේන්තු ඇතුළත පමණක් වෙයි. පුරවැසියන්ට රූපවාහිනියට ගිහිල්ලා කියන්න පුළුවන් මේ තීන්දුව වැරදි කියලා. ඉතින් ඕක තමයි නීතිය.